Majjhima Nikaya 2.5.2 Sela Suttang Evang me sutang Ekang samayang bhagava anguttara pesu Charikang charamano mahata bhikkhu sanghena saddhin Ardha tela sehi bhikkhu satehi Yena apanang nama anguttara panang nigamo tadvasari Asso sikho keniyo jatilo Samano khalu bhogatamo sakke putto sakke kula pabbajito Anguttara pesu charikang charamano Mahata bhikkhu sanghena saddhin Ardha tela sehi bhikkhu satehi Apanang anuppatto Tankho pana bhagavantang gotamang Evang kalyano kitti saddo abhungato Iti piso bhagava arahang sammā sambuddho Vijja charana sampanno sugato lokavidu Anuttara purisa dhamma sarathi Sattha deva manussanang buddho bhagavati Soimang lokang sadevakang samarakang sambrahmakang Sassamanam brahmaning pajang sadeva manussang Sayang abhinya satchikatva pavedeti So dhammang deseti adikalyanang Majjhe kalyanang pariyosana kalyanang Sattang sambhyanjanang kevala paripunnang Parisuddhang brahmachariyang pakaseti Sadhuka panatatarupanang arahatang dasanang hotiti Atko keniyo jatilo yena bhagava tenupasankami Upasankamitva bhagavata saddhin sammodi Sammodaniyang kathang saraniyang vitisaretva Ekamantang nisidhi Ekamantang nisinnang kho keniyang jatilang Bhagava dhammiya kathaya sandasansesi Samadhapesi samuttejesi sampahansesi

उभोपि नासिकासोतानि अनुमसि परिमसि केवलं पिललाटमण्डलं जिह्वाय चादेशि अथ कोशेलस्य ब्राह्मणस्य एतदोऽसि समन्नागतो को समनो गौतमो द्वन्तिं स महापुरुषलङ्घनेः परिपुण्येः नो अपरिपुण्येः नो च को न जानामि बुद्धो वा नो वा सुतं कोपनमेतं ब्राह्मणानां बुद्धानां महल्लकानां आचार्यपाचार्यानां भासमानानां ये ते भवन्ति अर्हन्तो सम्मा सम्बुद्धा ते सके वन्ने भन्यमाने अत्तानं पातु करन्ति यन्नूनाहं समनं गौतमं सम्मुखा सारूपाहि गाथाहि अभिन्तवेयन्ति अथ कोशेलो ब्राह्मणो भगवन्तं सम्मुखा सारूपाहि गाथाहि अभिन्तवे परिपूर्णकायो सुरुचि सुजातो चारुदस्सनो सुवर्णवर्णोऽसि भगवा सुसुकदाठोऽसि वीर्यवा नरस्सहि सुजातस्स ये भवन्ति व्यञ्जना सब्बे ते तव कायस्मिन् महापुरुषलङ्घना प्रसन्ननितो सुमुखो ब्रह्मा उजुपतापवा मध्ये समनसङ्घस्स आदिञ्चोव विरोचसि कल्याणदस्सनो भिक्खु कञ्चन सन्निभत्त च किं ते समनभावेन एवं उत्तमवन्निनो राजा अर्हसि भवितुं चक्रवर्ती रथे सभो चातुरन्तो विजितावि जम्बुसण्डस्स इस्सरो खत्या भोगी राजानो अनुयुक्ता भवन्तु ते राजाभिराजा मनुजिन्दो रज्जङ्कारेहि गौतम राजाहमस्मि शेलाति धम्मराजा अनुत्तरो धम्मेन चक्कं वत्तेमि चक्कं अपतिवत्तियं सम्बुद्धो पटिजानासि धम्मराजा अनुत्तरो